සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ දීඝනිකායෙහි සංගීති සූත්‍රය ඇතුළත් වන සම්පatti පහක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මෙහිදී යම්කිසි කෙනෙකුගේ මෙලව ජීවිතයේ සතුට සැනසීම සඳහා හේතු වන සම්පatti පහක් විස්තර කරනවා. ඥාති සම්පදා, භෝග සම්පදා, ආරෝග්‍ය සම්පදා, සීල සම්පදා, දිට්ඨි සම්පදා. ඥාතින් සිටීම සම්පත්තියක් විදිහට සලකනවා. භෝග සම්පත්තිය තිබීම සම්පත්තියක් විදිහට සලකනවා. කායික නිරෝගී භාවය සම්පත්තියක් විදිහට සලකනවා. සිල්වන්ත භාවය, කායික වාචික සංවරය සම්පත්තියක් විදිහට සලකනවා. ඒ වගේම දිට්ඨි සම්පදා, මන දැක්ම, සම්මා දිට්ඨිය, ප්‍රඥාව සම්පත්තියක් විදිහට සලකනවා. මේ කරුණ පහ දක්වලා භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. නාවසෝ සත්තා ඥාති සම්පදා හේතුවා, භෝග සම්පදා හේතුවා, ආරෝග්‍ය සම්පදා හේතුවා, කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජಂತಿ කියලා. ඊට සඳහන් සම්පatti පහෙන් ඥාති සම්පත්තිය නිසා හෝ, භෝග සම්පත්තිය නිසා හෝ, ආරෝග්‍ය සම්පත්තිය නිසා හෝ යම්කිසි සත්වයෙක් මරණයෙන් පස්සේ ස්වර්ගයේහි සුගතියෙහි ඉපදෙන්නේ නැහැ කියන එක. බොහෝ විට සත්‍යංගයේ ලක්ෂණය තමයි ජීවිතේ වැඩිපුර කාලයක් ගත කරන්නේ ඥාතීන් වෙනුවෙන්, ධන දාන්න වෙනුවෙන් සහ විශේෂයෙන්ම තමගේ නිරෝගී භාවය වෙනුවෙන්. ඒ තරම් විශාල කාලයක් ධනයක් ශ්‍රමයක් ගත කරත් ඒ කිසිදු දෙයක් මරණයෙන් පස්සේ සුගතිගාමී වීමට හේතු නොවන බව භාගතුන් වහන්සේ මෙහිදී දක්වනවා. ඊළඟට දේශනා කරනවා සීල සම්පදා හේතුවා ආවුසෝ සත්තා, දිට්ඨි සම්පදා හේතුවා කායස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජಂತಿ කියලා. සීල සම්පත්තියේ හේතුවෙන් හෝ දිට්ඨි සම්පත්තියේ හේතුවෙන් හෝ සත්‍යෝ කය මිදීමෙන් පසු නැත්තං මරණයෙන් පස්සේ සුගතියෙහි ස්වර්ගයෙහි ඉපදෙනවා කියලා දක්වනවා. මේ දේතාවම වැදගත් කාරණයක් අපට පැහැදිලි වෙනවා. සත්‍යයන් බොහෝ විට මේ සම්පatti පහෙන් වැඩිපුර කාලයක් ගත කරන්නේ මේ දාල යන ඊටම ටික කලක් පමණක් Tamanට යහපත පිණිස පවතින සම්පatti සඳහා තමයි බොහෝ දෙනෙක් කාලය ධනය කැප කරන්නේ. එහෙත් Tamanට සසරට පිහිට වෙන විශේෂයෙන් සාන්දෘෂ්ටික වශයෙන් Tamanට ප්‍රතිඵලගෙන දෙන මරණින් මතු ජීවිතයේ සුගතිගාමී වීමටත් හේතු වන සහ විශේෂයෙන්ම නිර්වාණ අවබෝධය සාක්ෂාත් කිරීමට හේතු වන කරුණු සඳහා අප කරන කාලය කැප කිරීම බොහොම සීමිතයි. අප මේ සම්පත් පහ විමසලා බලමු. ඥාති සම්පදා කියලා කියන්නේ තමන්ට උපතින් ලැබුණා වූ තමන්ගේ දෙමව්පියන්, සහෝදර සහෝදරයන් සහ පසු කාලයේ තමන්ට මුණගැහෙන ස්වාමි භාර්යාවන්, දූ දරුවන් වැනි ඥාතීන්. මේ ඥාතීන් අපට ඉතාම වැදගත් වෙනවා. ඔවුන් සඳහා අප යුතුයකම් සිදු කරන්නට ඕන. මාතා පිතෝ පට්ඨානම් පුතදාරස සංඝෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ දෙමෝපියන්ට, අමුදරුවන්ට සංග්‍රහ කිරීම මංගල කරුණක් විදියට දේශනා කළා. ඒ වගේම ඥාති බලි කියලා ඥාතීන් වෙන කරන යුතුයකම් උදව්පකාර ගැන බුදුදහම තුළ අවධාරණ යොමු කරලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් තමන්ගේ දෙමෝපියන් රැක බලා ගන්නට ඒ දෙමව්පියන් මිය ගිහිපු කාලෙක ඒ අය වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සහ වෙනත් ඥාතීන් පිළිබඳව හෝ සලකලා බලලා ඒ අය ජීවත් වෙන කාලයේදී මරණයෙන් පස්සෙත් උපකාර කළ යුතු ආකාරය ධර්මය තුළ පැහැදිලි කරලා තියෙනවා. එතකොට අපට ඒක සම්පත්තියක් විදියට භාවිත කරන්න පුළුවන්. එෙහිදී අප ගත කරන සුචරිතවත් ජීවිතය ඒ ඥාති සම්පත්තිය බොහෝ කාලයක් සුරකිව පවත්වා ගන්නට අපට හේතු වෙනවා. ඊළඟට භෝග සම්පත්තිය. මේක භෝග සුඛ කියලත් සැපයන් දක්වන තැනදී අනන සූත්‍රයේදී පැහැදිලි කරනවා. දෑතේ වීරියෙන්, දහඩියේ මහන්සියෙන් ධාර්මිකව ධනෙ උපයා ගැනීම බුදුදහමේ සම්පත්තියක් විදිහට සලකනවා. තමන්ට ධනයක් තියෙන වෙලාවේදී ඒ ධනය තමන් කොච්චර ධාර්මිකව උපයා ගත්තද, ඒ ධනය තමන්ට කොච්චර පරිභෝග කරන්න පුළුවන්ද, ඥාති මිත්‍රාදීන් සමග කොච්චර බෙදා හදා ගන්නට පුළුවන්ද සහ පින්කම් කරන්නට කොයිතරම් අපට භාවිත කරන්න පුළුවන්ද, මෙන්න මේකෙන් තමයි භෝග සම්පත්තිය තීරණය කෙරෙන්නේ. යමක් තිබීම සහ ඒ අනුභව කිරීම කියන මේ භෝග සම්පත්තිය කෙනෙකුගේ මෙලව ජීවිතයේ සතුට සැනසීම සඳහා හේතු වෙනවා. ඊළඟට ආරෝග්‍ය සම්පත්තිය කායික වශයෙන් නිරෝගී භාවය. එක අතකින් කායිකව නිරෝගී වෙන අතරේදී අනිත් අතින් මානසික නිරෝගී භාවයත් බුදුදහම තුළ දක්වලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභ කියන කාරණය තුළින් නිරෝගී භාවය උතුම් ලාභයක් විදියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. නිරෝගී භාවය කෙනෙකුට තිබීම එක සම්පත්තියක්. එහෙත් මේ ඥාති සම්පත්තියත්, භෝග සම්පත්තියත්, ආරෝග්‍ය සම්පත්තියත් කියන මේ කරුණු අපට බෙහෙවීම වැදගත් වෙන්නේ මේ ජීවිතය සඳහා. මරණින් මතු ජීවිතය සඳහා ඒව බොහෝ විට අපට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ කාරණා අපට පරලෝ ජීවිතයේ සුගතිය සඳහා ඍජුව හේතු වෙන්නේ නැහැ. ඇතැම් විට මේ සම්පත්තිය අපි නිසි ආකාරයෙන් කළමනාකරණය නොගත්තොත් අපට මෙලොව ජීවිතයේත් ඒ සම්පත්තින් විපත්ති බවට පත් වෙලා ඇතැම් විට ඒ කාරණා නිසාම මරණින් මතු ජීවිත අපට දුගතිගාමි වෙන්නටත් ඉඩකඩ තියෙනවා. එනිසා අප ඥාතීන් භෝග සම්පත්තිය, ආරෝග්‍ය සම්පත්තිය මේ දේවල් පරිහරණය කරද්දී නිතරම සිහියෙන්, නුවණින්, සීලෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය කරනවා. ඊට දේශනා කරනවා සීල සම්පදා හා දිට්ඨි සම්පදා කියන කාරණා දෙක. සීලය කියන්නේ කායික වාචික සංවරය. පංචශීලය. තවත් ඉහළට ගියාට පස්සේ ආරියසංගික මාර්ගයේ තියෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ කාරණා. මෙන්න මේ සීලය, සීල සම්පත්තිය, සීලakkhandය නැත්තම් අදි සීල කියන කාරණය මේ ජීවිතයේ තමන්ට ආනිසංස ලබා ගන්නටත්, මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නටත්, ඒ වගේම නිර්වාණ අවබෝධය සඳහා යන ගමන් මාර්ගයේදී ආරියසංගික මාර්ගයේහි සීලakkhandය වශයෙන් උත් අපට මේ බෙහෙවින් උපකාරී වෙනවා. ඒ වගේම සිල්වන්ත ජීවිතයක් ගත කිරීම අභ්‍යන්දේති, අවේරන්දේති, අභ්‍යාපජ්ජන්දේති කියන විදිහට ධර්මයේ සඳහන් කරනවා. එය අභේදානීය දීමක්, නිර්භයතාවය ලෝකෙට ප්‍රදානය කිරීමක් වශයෙන් සලකනවා. සිල්වන්ත තැනැත්තාට තමන්ගේ ජීවිතය ගැන හිතනකොටත් ලොකු සතුටක් සැනසීමක් ඇති වෙනවා. ඒ තුළින්ම තමන්ට මේ ජීවිතයේ භවභෝග සම්පත් ලැබලා පරලෝක සුගතිගාමී වෙන්නට ත්‍රිජෝ හේතු වෙනවා. ඒ අතර තමයි සිදු කරන අසලසියයට තමාගේ සිල්වන්ත ජීවිතය තුළින් ආදර්ශයක්, ආශිර්වාදයක්, රැකවරණයක්, නිර්භයතාවයක් ලැබෙනවා. ඊළඟ කාරණේ දිට්ඨි සම්පදාව, සම්මා දිට්ඨිය. කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම ආනිසංස විදියට අපි මන අධ්‍යක්මක් සම්මා දිට්ඨියක් ඇති කරගන්නවා. එහෙදී මුලින්ම කම්මසගත සම්මා දිට්ඨිය තුළින් සිතේ ස්වභාවය අනුව අපකරණ කායික වාචික මානසික ක්‍රියාවලට සැප දුක් විපාක ලැබෙන බව අප තේරුම් ගන්නවා. ඊළඟට චතුරාර්ය සත්‍ය සම්බන්ධ වූ හේතුඵල දහම නැත්නම් ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය, හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වන මේ ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප ආදී මෙන්න මේ කරුණු පිළිබඳව මනා දැක්ම සම්මා දිට්ඨියක් අපි ඇති කරගත්තොතින් අපි හැම වෙලාවෙම සතිපට්ඨානය තුළ පිහිටලා අකුසලෙන් මිදෙන්නත් කුසලයේ යෙදෙන්නටත් අප සම්මා වායාමය ඇති කරගන්නවා. මෙන්න මේ සම්මා දිට්ඨිය සමගම සම්මා වායාමය, සම්මා සතිය කියන කාරණාත් එකට සම්බන්ධව ගමන් කරන නිසා අපි අකුසලයෙන් මිදලා වඩවඩාත් කුසලය කෙරෙහි යොමු වෙන්නට ඒ අපට හේතුවක් වෙනවා. අනේ සුචරිතවත් ජීවිතය සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් අපට ප්‍රතිඵල ලබා දෙමින් මෙලොව ජීවිතයේ සතුට සැනසීම සඳහා හේතු වන අතර මරණින් මතු ජීවිතයේ සුගතිගාමී වෙන්නටත් විශේෂයෙන් නිර්වාණගාමී මාර්ගයේ ඉදිරියට යන්නටත් අපට හේතුවක් වෙනවා. එනිසා මේ සංගීති සූත්‍රයෙන් දැක්වෙන පංච සම්පදාව, ඥාති සම්පදා, භෝග සම්පදා, ආරෝග්‍ය සම්පදා කියන මෙන්න මේ කරුණු තුන අත්හැරලා යන දේවල් බව දැනගෙන සීල සම්පදාවත්, ධිට්ඨි සම්පදාවත් තමන්ට සුගතියටත් නිවනටත් හේතු වන බව දැනගෙන ඒ සඳහා ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දෙමින් සම්මා දිට්ඨියේ පෙරට කොටගෙන සම්මා සංකප්පාදී මේ ආරියසංගික මාර්ගයේ ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.